අස්සල බයිලා අල්ලගනිල්ලා මගේ කියපල්ලා මේ ආපල්ලා ළමයෝ ලස්සන බයිලා ළමයෝ අල්ලගනිල්ලා මගේ කියපල්ලා අල්ලගන්න ඕන්න හිති මල්ලපුරා පිරිලා ඇති ලස්සන බයිලා ඉල්ලගන්න ඕන නැති අල්ලගන්න ඕන්න හිති මල්ලපුරා පිරිලා ඇති ලස්සන බයිලා මේවා අල්ලගනිලා නැත්නම් ඉල්ලගනිලා මේවා අල්ලගනින් ඉල්ලගනින් ඉල්ලගනින් අල්ලගනින් මෙයාපල්ලා ලස්සන බයිලා අල්ලගනිලා මගේ කියපල්ලා ළමයෝ ලස්සන බයිලා ළමයෝ අල්ලගනිල්ලා මගේ කියපල්ලා පැන ඒමුණුත් මෝඩ වුණ බවයි දැනෙන්නේ නාඩයි දිල්ලා මෝඩ නොවෙල්ලා නාඩයිතින් මෝඩ සිතින් මෝඩ සිතින් නාඩයිතින් මේ අපල්ලා ලස්සන බයිලා අල්ලගනිල්ලා මගේ කියපල්ලා මේ අපල්ලා ළමයෝ ලස්සන බයිලා ළමයෝ අල්ලගනිල්ලා මගේ කියපල්ලා පමණ ගැනේ අතාවකට ගියොත් අනේ හරි පණ්ඩිතයා දන්නේ දන්නේ දන්නේ පණි මැඩියලි දේ පමණ ගැනේ අතාවකට ගියොත් අනේ හරි පණ්ඩිතයා හරි පණ්ඩිතයා ළමයෝ හරි පණ්ඩිතයා දූල නැති තැනක් ඇති කන යැති කනරි දෙති මේ අහපල්ලා ලස්සන බයිලා අල්ලගනිලා මගේ කියපල්ලා මේ අහපල්ලා ළමයෝ ලස්සන බයිලා ළමයෝ අල්ලගනිලා මගේ කියපල්ලා අල්ලගනිලා මගේ කියපල්ලා අල්ලගනිලා මගේ කියපල්ලා අල්ලගනිලා